අපේ අවබෝධය අපි තුල තියෙන දැනුමෙන් අපිට චෙක් කරගන්න පුළුවන්, පරික්ෂා කරන්න පුළුවන්. ඒකෙන් මේකට ඒ සාතිකය ලැබෙනවා. තරහා යනවනම්, රාගය ඇති වෙනවනම්, ලෝභය තියෙනවනම්, අනාගතය ගැන හිතලා ඒකට සංවිධානය කරනවනම්, ඒක සම්මාදිට්ඨියක් නෙමෙයි. ඒතුව සම්මාදිට්ඨිය ඉන්න කෙනා ඒක ගැන කල්පනා කරන්නේ. දැන් මම අද දවල් දාන එක ගැන කල්පනා කරන්නේ නැහැ. උදේ හම්බ වුණා. ඒක දන්නවා. සන්තෝසයි. දවල් ඒක ලැබුණොත් බලමු. උදේ දානේ වළඳපු මට දවල් දාන ගැන සංකල්පයක් නැහැ කියලා කියන්නේ අපි භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. තව අවුරුදු පහකින් මේ මේ ළමයි ලොකු වෙනකොට මේ මේ අනාගතේට මොනවාරි ඉතුරු කරන්න ඕනේ, මේක පිරිමාණ්ඩ ඕනේ කියලා හිතනවා කියන්නේ එයා වර්තමානයේ ඉන්නේ නැති කෙනෙක්. එයා අනාගතයේ වැඩිපුර ජීවත් වෙන්න දක්ෂ කෙනෙක්, වර්තමානයේ අමතක කරන කෙනෙක්. එයා තුල ඒකින දික්තිය නැහැ. එහෙම තමයි හොයන්නේ. එහෙම තමයි හොයන්නේ. රාගය තමන්ගේ භාර්යාවට ඇති වුණාට ප්‍රශ්නයක් නෑ. ඒක කාම සුමිච්ඡාචාර සීලය තුල ඉන්නේ අපි. හැබැයි දකින දකින කට්ටිය ලස්සනයි කියලා හිතනවා නම්, ඒගොල්ලෝ ඇවිදින්න යනකොට, ඒගොල්ලන් පිටපැත්ත පේනකොට, ඉස්සරහ පැත්ත පේනකොට රාගික දේවල් දැනෙනවා නම්, එයා සම්මාදිට්ඨිය තුල නෑ. සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක් එහෙම දකින්නේ නෑ. එහෙම දකින්න, එයාට එහෙම දකින්න බෑ. එයා යන යන හැමෝගෙම පතිවත කෙලසන් නෑ එයා. එයා නීත්‍යානුකූල විවාහ වෙච්ච භාර්යාවත් එක්ක විතරයි ජීවත් වෙන්නේ. එයා දකින දකින කිසිම කෙනෙක්ගේ පතිවතට එහෙම අත තියන්නේ නැහැ. එහෙම තියනවා කියන්නේ එයාට තාම නිවැරදි දැක්ම නැහැ. ඒ දැක්ම තියෙන කෙනාට ඒක කරන්න බෑ. අනාගතය ගැන හිනමවන්නේ නැහැ සම්මාදිටියේ ඉන්න කෙනා. එයා දන්නවා ඉපදෙනකොටම ආයුෂය තීරණය වුණා නම් ඒ ආයුෂයට අදාළව හැමදේම තීරණය වෙලා තියෙන්නේ. ඒක වෙයි. වෙන්න තියෙන්නේ කුමක්ද? ඒක හොඳට වෙයි. මොකද්ද වෙන්න නොතිබෙන්නේ? ඒක කවදාවත් වෙන්නේ නැහැ. එයා සන්තෝෂෙන් ඉන්නවා. සන්තෝෂයෙන් ඉන්නේ. එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි? එයා දන්නවා ඉපදෙනකොටම ආයුෂ තීරණය වුණා නම් ඒ තීරණය වෙච්ච ආයුෂ කාලයට අවශ්‍ය සියලු දේ තීරණය වෙලා ඒවා ලස්සන්ට වෙයි. එයා අනාගතය ගැන දුක් වෙන්නේ නැහැ. අනාගතය ගැන වේසෙන්නේ නැහැ. නිවැරදි දැක්ම පරික්ෂා කරලා හොඳට වාඩිලා කල්පනා කරලා තීරුම් අරගෙන එහෙම අඩුපාඩු තියෙනවා නම් තමන් ඉන්නේ කොතනද? තාම නිවැරදි දැක්ම නැහැ. අනාගතය හදන්න හදනවා. මේ මොහොතේ උලන් ටික ගියොත් මැරිලා වැටෙනවා. එනම් ඊළඟ මොහොත ඊළඟ විනාඩියකට ස්ථිර නැත්තම් අවුරුදු 5කට 10කට එයාට මම මේ ප්ලෑන් කරන්නේ ඇයි? මම වර්තමානයේ අමතක කරලා අතීතයේ ජීවත් වෙන්නේ ඇයි? වර්තමානයේ අමතක කරලා අනාගතයේ ජීවත් වෙන්නේ ඇයි? ඇයි මම අතීතයේ අනාගතයේ ජීවත් වෙන්නේ වර්තමානයේ මට අත්හැරෙන්නේ ඇයි? සම්මාදිට්ඨිය නැති නිසා. නිවැරදි දැක්ම තියෙන කෙනා අනාගතයට ඉන්න බෑ. අතීතයේ තින්න බෑ. එයා ඊතරම් ඉන්නේ වර්තමානයේ. ඒ සමාධිච්චයට ඒ වර්තමානේ විතරයි ඉන්න පුළුවන් එයාට. අනිත්තම ඉන්න බෑ. ඒ සිත ඔරොත්තු දෙන්නේ නැහැ. සිදු වෙලා ඉවර වෙච්ච දේ වෙනස් කරන්න පුළුවන්ද? සිදු වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුළුවන්ද? එහෙනම් එයාට එකම දේ වර්තමානට සමවැදලා මේක භුක්ති විඳින්න පුළුවන්. අනාගතය අපිට තීරණය කරන්න බැරි නම් සිදු වෙච්ච අතීතය වෙනස් කරන්නත් බැරි නම් සමාධිච්චය ඉන්න කෙනා හොඳටම තේරුම් ගන්නවා මේ තියෙන වර්තමානයේ චූන් එකේ ඉන්න එක තමයි හරි. වර්තමානයේ සන්තෝෂෙන් ජීවත් වෙන එක තමයි හරි. ඇයි? සිදුවෙච්ච අතීතය මට වෙනස් කරන්නවත් බෑ. අනාගතය මට තීරණය කරන්නවත් බෑ. දෙකම මට අයිති නෑ. අයිති මේ දැන් තියෙන එක. එයා සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක්. ඒකෙන් තමයි හොයාගන්නේ එයා නිවැරදි තැනක ඉන්නවා කියලා. එයා ආර්ය කෙනෙක්. එයා බුදුන් සරණ යන කෙනෙක්. එයා පිරිනිවන් පාන්න පාරමී පුරන බෝධිසත්වෙක්. එහෙම තමයි දැනගන්නේ. අනාගතයේ ස්ථීර පදිංචිකරුවෙක් නම් දැනගන්න සම්මාදිට්ඨිය නැති බව. සිදුවේ චාතියේ ඉඳගෙන දුක් වෙවි අඬ අඬ ඉන්නවා වර්තමාන අමතක කරනවා දැනගන්න එයා තාම සම්මාදිට්ඨිය නැති බව. අතීතය අමතක කරනවා අනාගතය ගැන කිසිම දෙයක් කල්පනා කරන්නේ නැහැ. හැබැයි වර්තමානය තුළ පුදුමාකාර සෑල්ලුවෙන් සන්තෝෂෙන් ජීවත් වෙන දැනගන්න එයා ආර්ය කෙනෙක්. එයා සෝතාපන්න කෙනෙක්. ඉන්න තැන තේරුම් ගන්න, නිවැරදි වෙන්න, අඩුපාඩු හදන්න. ගෞතම බුද්ධ ශාසනය තමයි පුතාලා පිරිනිවන් පාන ශාසනය. නවත සාසනයකට යන්න එපා. එහෙම උත්සාහ කරන්න එපා. බුදුවරු දැකලා නිවන් දකින්නවා කියන සංකල්පෙ නිදාස් වෙන්න. බුදුවරුන් දැක නිවන් දකින්නවා කියන්නේම ගෞතම බුදුහාඳුරන්ගේ බුද්ධත්වයේ පිළිගන්නේ නැහැ කියන එක. ඒ බුදුහාඳුරෝ දැක්කේ නැහැ කියන එක. ඒ සම්බුද්ධත්වයේ පිළිගන්නේ නැහැ, අනුමත කරන්නේ නැහැ කියන එක. බුදු කෙනෙක් දැකලා නිවන් දකින්නවා නෙමෙයි, දැක්ක බුදු කෙනාගේ නිවන් දකින්නවා. ඒ මහදන්න ප්‍රතිපatti. ඇයි කොන්ද පරණති ප්‍රතිපatti ආදන්නේ අපි? බුදුරේ ළඟටම ගිහිල්ලා ආනවා ස්වාමිනි මම බුදුරේ කම්බෙන්ද ආසයි. එතකොට මම බුදුරේ නෙමෙයිද? එතකොට මේ මිනිස්යා මට මේ මාව කවුරු කියලාද මම පිළිගන්නේ? දැන් ගෞතම බුදුහාමුදුරන්ට ප්‍රශ්න. බුදුහාමුදුරු කල්පනා කරන බුදුහාමුදුරු ළඟටම ගිහිල්ලා කියනවා ස්වාමිනි මට බුදුරේ දැකලා නිවන් දකින්න ආශිර්වාද කරනවා. මම එතකොට මම කවුද? මම කවුද? ඒ කියන්නේ උන්වහන්සේගේ බුද්ධත්වය අපි පිළිගන්නේ. ඒක නිග්‍රහ කරනවා. අපාසයටපත් නැහැ. මේ දැකපු බුදුහාඳුරන්ගේ නිවන් දකින්නවා. ගෞතම තථාගත බුදුහාඳුරෝ දැකලා නිවන් දකින්නවා. දැනටම දැකලා ඉවරයි. නිවන් දකින ටික අදා ගන්නවා. ඔච්චර සරලද? දැකපු බුදුහාඳුරන්ගේ සෑයීමටපත් වෙන්නේ නැත්නම් පවතින බුද්ධ ශාසනයේ සෑයීමටපත් වෙන්නේ නැත්නම් එnde tin buddha sasane budu wenna inna kenaage bala apurthu tiyan inna kena mona tarang atheete adalada anagathe adalada vartamaane mona tarang attaralada mona tarang mohayen velilada api attara miringwadi adakala yana moha echchara mohayen na eya duwala duwala athiwatnama itena aparade duwanda kalin nan tikak hari pipase aduwen thibuna dan pipase yat edina duwane aparade mita passe duwanda honda na kiyala eyata therena moha apata wada mohayen adui මිදින්ගුව පස්සේ දවන මොහට වඩා මොහෙන් මත්තර අපේ මේ බුදුහාමුදුරන් වැඳගෙන මේ බුදුහාමුදුරෝ බලාගෙන තවත් බුදුවරයෙක් දැකලා නිවන් දා. එතකොට මේ කවුද? උන්වහන්සේ බුදුවරයා කියලා අපි පිළිගන්නේ නැහැ. සිද්ධාත් කුමාර බුදු වෙච්ච බව අපිට දන්නේ නැහැ. අපිට එහෙම එකක් තේරිලා නැහැ. මොනතරම් අවිද්‍යාවද? මේ දැකපු බුදුහාමුදුරෝ හොඳටම ඇති. තථාගත ගෞතමයන් වහන්සේ දැක නිවන් දකිමි. දැක්කද? හොව් දැක්කා. නිවන් ඉදිරියට දකින්නවා මේ භවයේ දකින්නවා අඩුපාඩු හදාගෙන පිරිනිවන් පානවා. එතන ඉන්න ඕනේ යා ගොඩාක් වීර්යවන්ත කෙනෙක්. එයා මේ ශාසනය පිරිනිවන් පාන කෙනෙක්. මේ ගෞතම බුද්ධ ශාසනය තවත් රාතෙක්ගෙන් අලංකාර කරන කෙනෙක්. එතනට එන්න පුතුජන මට්ටමින් දකින්නට රාතන් වංශලා දකින්න මම ගොඩාක් කැමති. ඒක මගේ පුංචි කාලේ ඉඳලාම තියෙන දෝෂයක් වෙන්න ඇති. මම පුතුජනයා දකින්නට වඩා රාතන් වංශලා දකින්නයි කැමති. ඇස්පිල්ලම් ගන්නතු මම බලාගෙන ඉන්නවා. ඒ ආර්යවරු. හරි ආසයි ඇස් දෙක ඒ කට්ටිය දකින්න. පෙර සංසාරේ ඒම කට්ටිය මුළු දැකලා ඇත්තේ මං හිතන්නේ. ಗುಣවඩන කට්ටිය. පුතුජන කට්ටිය දකින්න ටික අකමැති. පුතාලා පුතුජන ස්වභාවයෙන් නිදාස් වෙන්න. ආර්ය වෙන්න. ගෙනාපු දෙයක්වත් නැත්තම් ගෙනියන දෙයක්වත් නැත්තම්. කර්මයේ විසින් හැමදේම තීරණය වුණා නම් අම්මා තීරණය වුණා, තාත්තා තීරණය වුණා, භාෂාව තීරණය වුණා, උසපළල තීරණය වුණා, අධ්‍යාපනයේ තීරණය වුණා, වත්කම් තීරණය වුණා, ලෙඩ රෝග තීරණය වුණා, දුකසපත් තීරණය වුණා. ලාභ අලාභ තීරණය වුණා. එහෙම නේද? නින්දා ප්‍රශංසා තීරණය වුණා. හැමදේම කර්මයෙන් තීරණය වුණා නා. මොකටද නැති එකක් අපි නිර්මාණය කරන්නේ නඩත්තු කරන්නේ? වර්තමානයේ තුල සන්තෝෂයෙන් ඉndeපා යුතුයකම් වාකින් ටික කරගෙන සෑයීමටපත් වෙන්න එපාය. ලද දෙයින් සන්තෝෂයටපත් වෙන සෑයීමටපත් වෙන මානසිකත්වය අදාගන්න එපාය. මේ ටිකවත් අදාගන්න බැරි නම් අපි බුදුහාඳුරන්නත් නැහැ. උන්වහන්සේගේ සංකල්පය දන්නෙත් නැහැ. දේශනා කරපු ධර්මය දන්නෙත් නැහැ. අපි බුදුහාඳුර හඳුරනවා නම් ඒ තථාගතයන් වහන්සේගේ පණිවිඩය දන්නවා නම් මේ ටික අනිවාර්යෙන් දැනගන්න එපාය. ගිනාපු දෙයක්වත් නැහැ, ගිනින දෙයක්වත් නැහැ. මොකටද මහන්සි වෙන්නේ? මොකට දුක් විඳින්නේ? තීන දෙයින් සෑයීමටපත් වෙන්න එපාය. බුද්ධ අවවාදය ඒක නම් ඒක අපි පිළිපදින්න එපාය. තෙරුවන් සරණයි.